नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुर्वनत समदा हिसारन शरणयामि साधु පින්වත්නි අද අපි අංගුත්තර නිකායට ආйти දේශනාවක් ඉගෙන ගන්න. මේ දේශනාවේ නම කාලකාරාම සූත්‍රය. මේ කාලකාරාම සූත්‍ර දේශනාව අනුරාධපුරයේ සද්ධාතිස්ස රජුරන්නේ කාලේ කළුදිය පොකුණේ වැඩ සිටිය කළු බුද්ධ රක්කිත කියන රහතන් වහන්සේ කළුවර පොහෝ දවසක කළු තිබිරි ගහක් යට කළුදිය පොකුණ අසබඩ තුන්යම් රාත්‍රී මුළුල්ලේ විස්තර විභාග වශයෙන් දේශනා කරද්දී සද්ධාතිස්ස රජුරෝ වේලපහින් ඇවිදින් මේ බණ ඇසෙන මායිමේ හිටගෙන හිටියා. එතකොට ඒ බණ හමාර වුණේ පාන්දර. ඉතින් රජතුමා කොනේ ඉඳලා මිනිස්සු අතරින් සාදුකාර දුන්නා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මිනිසුන් හිටියේ නිසාම ආවේ නැහැ. මං වේලසනින් ඇවිල්ලා මේ තුන් යම් රාත්‍රිම හිටගෙන ඉඳලා කොන්දක් රිදෙනවා කියලා. ඉතින් මේ කාලකාරාම සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සාකේත කියන නගරයේ කාලකාරාමේදී. කාලක කියලා කියන්නේ සිටුවරයෙකුගේ නමක්. මේ සිටුවරයා නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෙක් වෙලා හිටියා. මේ සිටුවරයාගේ පුතෙක් අනාථපිණ්ඩික සිටුතුමාගේ දියණිය වන චූල සුභද්‍රා සරණ පාවා ගත්තා. චූල සුභද්‍රා ඒ වෙද්දි මාර්ගඵල ලැබලා හිටියේ. ඉතින් ඈ සාකේතයට යන්න කලින් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා වන්දනා කළා. කිව්වා ස්වාමීනි මට සාකේත නගරයේ කාලක සිටුවරයාගේ නිවසට යන්න වෙලා තියෙනවා. ඒ සිටු පුත්‍රයා සමග විවාහ වුණා. භාග්‍යවතුන් වහන්සේ මම මේ යන්නේ මිත්‍යා දෘෂ්ටික පවුලක් අස්සටයි. භාග්‍යවතුන් වහන්සේ මට එහෙදී යමක් කරන්න පුළුවන් කමක් ලැබුණොත් මං ධර්මයේ පතුරවන්න උත්සාහයක් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ අනිමාව අමතක කරන්න එපා කිව්වා. කවුද මේක කිව්වේ? චූල සුභද්‍රා. අලුත් ලේලිව පිළිගන්න සිටු මාලිගයේ උත්සවයක් තිබ්බා. උත්සවයට කලින් දවසේ දානයක්. එතකොට සිටු මාලිගාවේ සිටු බිරිඳ කිව්වා, දුව ඔයා වෙනුවෙන් අපි දානයක් පිළියෙල කළා. රහතුන් වඩිනවා හෙට කිව්වා. එතකොට මේ චූල සුභද්‍රා හරි සතුටු වුණා. ඊට පස්සේ ඔන්න දැන් නිගණ්ඨ ශ්‍රාවක පිරිස් මේ නිවසට පැමිණියා. එතකොට පණිවිඩයක් කෙරුවා, දුවේ ඉක්මනින් එන්න රහතුන් වඳින්න. එතකොට මේ චූල සුභද්‍රා ඉක්මනින් දුවගෙන ආවා. අනේ රහතන් වහන්සේලා වැඩම කරලා කියලා ඇවිල්ලා බැලින්නම් මේ ඉන්නවා නූල් පටක් වඩ නැති පිරිසක්. හිටගෙන ඉන්නවා. දැන් මේක දැකලා චී මේ කවුද කියලා අර චූල සුභද්‍රා ආපහු හැරිලා දිව්වා. මේ රාතුන් නෙවෙයි කිව්වා. මේ ඇත්තන්ට මං කැමති නෑ කිව්වා ශ්‍රමණ කියලා කියන්න. එතකොට අර නිගණ්ඨ පිරිස අහනවා මහා සිටුතුමනි කොහෙන්ද මේ කාලකන්නේ එක්කන් ආවේ? ඇයි මේ ජම්බුද්වීපේ වෙන කෙල්ලෝ නැද්ද? ඊට පස්සේ සිටුතුමා කිව්වා මේ ආචාර්යන් වහන්සේ සමාවෙන්න මම මේ කාරණේ හොයලා බලන්න මෙයා මොකද්ද මේ කරපු වැඩේ. ඊට පස්සේ දැන් ඒ පිරිස අමනාපෙන් ගියා. දැන් මේ සිටුතුමා ගිහිල්ලා ඇහුවා මොකද්ද ළමයි ඔය කරපු වැඩි? දැන් මේ රහතන් වහන්සේලා දැක්කම ඔහොම කරනවද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා නෑ පියාණනි මේ රහතන් වහන්සේලා කියන්නේ මෙහෙමයි නෙමෙයි කිව්වා. එතකොට අහනවා සිටුතුමා අහනවා දැන් මං දැක්කපු මං දන්න රහතන් වහන්සේලා මේ උදවි වගේ නෙමෙයි කියලා ප්‍රශංසා කරාම සිටුතුමා අහනවා කී දිසා සමනාතු යං ඔබගේ ශ්‍රමණයන් වහන්සේලා කුමන ආයුරුද? කින් සීලා කින් සමාචාර? එයත් අන්නේ ඔව් සීල් ගුණ ඇවුතුම් පැවුතුම් කොහොමද? එතකොට මේ චූල සුභද්‍රා කියනවා සන්තින්ද්‍රියා සන්තමානසා සන්ත තේජා ගුණමග්ග සම්තිතා ඔක්ඛිත චක්ඛු මිත භානි තාදිසා සමනාමම කියනවා. මේ කවුද සූල සුබද්දා කියනවා මං දන්න ශ්‍රමණයන් වහන්සේලා සන්තින්ද්‍රියා, ඒ කියන්නේ ඔව් අස්කන්නාදී ඉදුරන් සාන්තව සිටින්නේ. සන්ත මානස මනසින් ශාන්ත බවට පත් වෙලා තියෙන්නේ. මේ සන්ත කියන වචනේ අපිට පාවිච්චි වෙලා තියෙන ටිකක් උඩින් පල්ලින්. අපිට ශාන්තයි කියලා අපි ළමයේ දැක්කත් කියනවා අර හරි ශාන්ත ළමයි කියලා නේද? කෙනෙක් දැක්කොත් කියන යන හරි ඒ ශාන්තකම නෙමෙයි මේ. තාම ඉන්දියාවේ පාවිච්චි වෙනවා මේ වචනේ ශාන්ත කියන වචනේ. ශාන්ත කියලා කියන්නේ මුනිවරුන්ට. ශාන්ත තේජා ශාන්ත වූ තෙද ගුණ ඇති. ගුණමග්ග සම්පිතා අග්‍ර වූ ගුණයෙන් යුක්තයි. ඔක්ඛිත චක්ඛු පහළට යොමු වූ නෙතින් යුතු. මිත භානි ඔව් පමණ දැන වදන් පවසන. තාදිසා සමනා මම මේ අයුරිය මාගේ ශ්‍රමණයන් වහන්සේලා. හරිම ලස්සන ඊළඟ එක වසන්ති වන මෝගයිහ නාගෝ චිත්වාව බන්ධනං. උන්වහන්සේලාගේ ජීවිතයේ නගරේ කණුවල යදම් වලින් ගැටගහපු ඇත් රජෙක් යදම් සිදවිදගෙන වනයට ගියා වගේ. කෙලෙස් නැමති යදම් වලින් බැඳිච්ච අය සිදබිඳ වනයට ගියා වගේ. ඒක කියා හුදෙකලාවේ ඉන්නවා අදුතියා තෘෂ්ණාව නැමති දිවන්නා නැතුව. තාදිසා සමනා මම මගේ ශ්‍රමණයන් වහන්සේලා එබඳුය. දැන් බලන්න වෙන පවුලක ගියහම දැන් කාලේ උදවීට මෙහෙම පුළුවන්ද කරන්න? බෑනේ නේ. ගෙවල් වලුනිත් කියනවා ඒ කියන හැටියට හිටපන් කියන්නේ නැද්ද? එහෙම කියන කඩා කප්පල් කරගන්න දීපා අමාරුවෙන් කොල්ල දීපු එක කියන්නේ නැද්ද? එහෙම කියනවා. මෙයක් කල්පනා කරනවා මේ මහත්යාගේ අම්මලා තාත්තලාගේ හිත නරක කරන්න බැරි නිසා මම මේක කරගෙන ඉන්නවා. එහෙම නේ දැන්? එහෙම ඒ කාලේ හිටපු අය ඉතින් කොහෙද නේ? ඉතින් මේ විදිහට තුනුරුවන්ගේ ගුණ කිව්වහම මේ කාලක සිටුවරයාගේ හිතේ පුංචි පැහැදීමක් ඇතුණා. ඇති වෙලා කිව්ව එහෙනම් නුඹේ ශ්‍රමණයන් වහන්සේලා මෙහෙට වැඩම කරන්න අපි පින්කමක් ලෑස්ති කරන්න. එළුවට ඇහුවා මේ කවද්ද මේ වගේ පින්කම් ලෑස්ති කරන්න පුළුවන්? එතකොට මේ සිටුතුමා කියනවා මේ ආයි වැඩි දුරම් මොකටද? හෙටම මම ලෑස්ති කරන්නම් කිව්වා, පුළුවන් නම් කෙනෙල්ල පෙන්වන්න කිව්වා. ඊට පස්සේ මෙයා කල්පනා කළා දැන් කෙනෙක් යවන්න කල් නෑ. මෙයා උඩු මහලට නැගලා සමම් පෙච්ච මල් වට්ටියක් අතට අරගෙන කියනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හෙට 500ක් භික්ෂුන් වහන්සේලා සමග මාගේ දාණයට වඩිනසේක්වා කියලා අර පිච්ච මල් ටික අහසට දැම්මා. කොච්චර ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් තිබුණාද, තියෙන්න ඕනද මෙහෙම දෙයක් කරන්නනේ. ඊට පස්සේ දැන් මේ ඒ අහසට දැමූ පිච්ච මල් බිම වැටුන්නේ, අහසේ පාවිලා ගියා. අහසේ පාවිලා ගිහින් ජේතවනාරාමයේ උන්වහන්සේ වැඩ සිටි ගන්ධකුටි උඩ වීණක් වගේ හැදුණා. මේ වෙලාවේ අනාථපිණ්ඩික සිටුතුමා, ඒ කියන්නේ චූරසුභද්‍රාගේ පියා, බුදුරජාණන් වහන්සේට කතා බස් කරමින් ඉන්න වෙලාව. ඒ වෙලාවකව භාග්‍යතුන් වහන්සේ මම මේ විශේෂයෙන්ම වැඩියේ හෙට භික්ෂුන් වහන්සේලා 500ක් සමග අපේ නිවසේ දානයක් පිළියෙල කරලා. දරිකුව සිටුතුමනි ගන්න විදියක් නෑ දානේ, මම මේ වෙන දානය බාරගත්තනේ කිව්වා. ඒ මොකද කියලා ඇහුවා. ඇයි මේ දැන් චූලසුභද්දාව මට ආරාධනා කළේ? ස්වාමීන් වහන්සේ ඉන්නේ සාකේතේ, කොච්චර දුරයිද? ඒ නිසා කොහොමද කළේ? නේක මේ බලන්න කිව්වා මේ වෙන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ගාථාවක් වදාවා. දුරේ සන්තු පකාසෙන්ති හිමවන්තෝ පබ්බතු. සාන්තව පුද්ගලයා දුර හිටියත් ඈත පේන හිමාලය වගේ පේනවා. අසංඛේත නදී සම්ති රත්තිං කිත්තා යථාසර. නමුත් තිබඳු සාන්ත භාවයට පත් වූ නැති අය ළඟ හිටියත් රාත්‍රී කාලයේ ළඟට වැටිච්ච ඊතලයක් වගේ පේන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ හොඳයි ස්වාමීනි, එහෙනම් මගේ දියණියට සංග්‍රහ කරන සීක්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද ස්වාමීන් වහන්සේට, ආනන්දය හිත සාකේතේට වඩින්න තියෙනවා. අභිඥාලාභී භික්ෂුන් වහන්සේලා 500 නමකට මේ ශලාක දෙන්න කිව්වා. ඊට පස්සේ දැන් චූලසුභද්‍රා කල්පනා කරනවා, අනේ භාග්‍යතුන් වහන්සේට මම දැන් පිච්චමල් පූජා කළා, මේ පණවිඩේ භාග්‍යතුන් වහන්සේට ගියාද දන්නේ. හිතනවා බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ බොහෝ බුද්ධ කෘත්‍ය ඇති උත්තමයන් වහන්සේලා. මේ නිසා උන්වහන්සේට මේ කාරණේදී මං එදා මතක් කළා, මං ගැන මතකේ තියාගන්න කියලා. ඒක උන්වහන්සේගේ මතකේ තියනවද දන්නේ කියලා හිතුවා. හිතනකොට වෛශ්‍රවණ දෙව් රජා, දිව්‍ය රාජයා මෙයාට පෙනී හිටියා. බලන්න කොච්චර සම්බන්ධයක්ද ඒ කාලේ. පෙනී හිටියා. පෙනී හිටලා කියනවා, නැගණිය හිත නරක කරගන්න එපා, භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව පිළිගත්තා, 500ක් භික්ෂුන් වහන්සේලා සමග හිට වඩිනවා. ඊට පස්සේ සක්‍රදේවීන්ද්‍රයා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කියනවා, දිව්‍ය පුත්‍රය දසබලයන් වහන්සේ රහතන් වහන්සේලා 500 නමක් සමග සාකේතේට වඩින්න සූදානම් වෙනවා. ඒ නිසා සුන්දර මණ්ඩප කූටාගාර 500ක් මවන්න කිව්වා. දැන් ඉතින් කූටාගාර 500ක් මැණික් පැහැයගත් ලස්සන පොන්චි කුටි 500ක් මැව්වා. දැන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500 එක එක කුටි වැඩ හිටියා. දැන් මේක නිකන් අහසේ එල්ලිලා තියෙනවා වගේ, අහස පීරගෙන හිමෙන් හිමෙන් අහසෙන් යනවා. දැන් මේවා ඇත්තට සිද්ධ වෙච්ච දේවල්. දැන් ඒ යුගයේ අපට අද නැති නිසා අද අපිට මේවා නිකන් සමනල කතා වගේ තේරෙනවා. එතකොට මේ පූටාගාර වලින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා වැඩම කළා. ඊට පස්සේ දානේ පූජා කළා. චූල සුබද්දා කියනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ මහමන්දිය තාම මිත්‍යා දෘෂ්ටිකයි අනේ බේරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ කාලක කියන සිටුවරයන්ට ධර්මයේ දේශනා කළා සූවාන් වුණා. එතකොට බලන්න මේ මාර්ගඵල ලබන්න පින තියෙන අය. හැබැයි මේ පින තියෙන කෙනාට ඒක කරකිලා එනවා. ඊට පස්සේ කාලක සිටුවරයා තමන්ගේ උද්‍යානයේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. එතකොට ඒක හිටපු නිගණ්ඨ පිරිස්කුව නෑ මේ ඉස්සෙල්ලා අපි පදිංචි වෙලා හිටියේ අපි යන්නේ නෑ කියලා. ඊට පස්සේ සිටුවරයා කිව්වා එහෙම කරන්න එපා මේ යායුතු පිරිස නිසා යන්න කිව්වා. දැන් බලන්න මේ සුවන් වෙච්ච අය මේ කෙලි යායුතු පිරිස හැටියට යන්න කිව්වා. මේක මම බුදුරජාන් වහන්සේටයි පූජකලි. ඊට පස්සේ ඔහු ඊටාම ලස්සන කුටි සෙනසුන් හදලා පැම් පොකුණු සක්ම මලු හදලා පූජා කළා. ඒ පූජා කරපු විහාරයට කියනවා කාලකාරාමය කියලා. ඒ කාලකාරාමයේදී ඒ ගමේ සාකේත නගරයේ කුල පුත්‍රයන් 500ක් පැවිදි වුණා. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ සිටියා. දැන් මේ පිරිස කතා වෙනවා. කතා වෙනවා හරි පුදුමයි බුදුරජාණන් වහන්සේ ගැන. මේ සිටුවරයා මොනතරම් මිත්‍යා දෘෂ්ටිකය පක්ෂවද හිටියේ. දැන් මේ එක දවසින් සම්පූර්ණයෙන් වෙනස් වෙලා ධර්මයක් දැකලා බුද්ධ ශාසනය වෙනුවෙන් මහා පූජාවල් පවත්වමින් කැප වෙලා මේ වාසය කරන හැටි බුදුරජාණන් වහන්සේ ඒ වෙලෙදී මෙතනට වැඩියා. ඒ වැඩලා මේ දේශනාව කළා. මේ දේශනාව ඉතාම ගැඹුරු. මේ දේශනාවෙන් ඉස්මතු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ පහක්. මා මේ දේශනාව සුදුසුයි කියලා කල්පනා කළේ අදින් පටන් ගන්නේ වෙසක් මාසයේ. මේ වෙසක් පුන් පොහෝ දිනේට බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා 2600යි. මීට වර්ෂ 2635කට කලින් උන්වහන්සේ මනුලෝ උපන්නා. මීට වර්ෂ 2600කට කලින් උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. මීට වර්ෂ 2600කට කලින් උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවා. මීට වර්ෂ 2600කට කලින් ආර්ය සංඝයා බිහි වුණා. එහෙනම් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මේ වසරේ තමයි 2600. උන්වහන්සේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළා මේ වසර තමයි 2600. ඒ ධම්සක් පැවතුම් සූත්‍රය අහලා මාර්ගඵලලාභී භික්ෂු සංඝයා බිහි වෙලා මේ වසරට තමයි 2600. එහෙනම් ජයන්ති තුනක්. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය 2600යි. ශ්‍රී ධර්මචක්‍ර ජයන්තිය 2600යි. ආර්ය සංඝ ජයන්තිය 2600යි. ජයන්ති තුනක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ගුණ සමූහයේ ඉස්මතු වෙන මේ දේශනාව හරි ගැඹුරුයි. මේක ඉස්මතු වෙන උන්වහන්සේගේ ගුණ කදම්බයේ පස් ආකාරයකින්. කීයරුකින්ද? පස් ආකාරයකින්. පළවෙනි එක උන්වහන්සේගේ ਸਰවඥතා ඥානය. සබ්බඤ්ඤුත භූමි. ඒක ඉස්මතු වෙනවා. ඊළඟට මේ දේශනාව ඉස්මතු වෙනවා උන්වහන්සේගේ නිකලිස් බව. කීනාසව භූමි. ඊළඟට මේ දේශනාව ඉස්මතු වෙනවා උන්වහන්සේගේ සත්‍ය බලය. සත්‍ය භූමි. ඊළඟට උන්වහන්සේ මේ ජීවිතයේ අවබෝධ කළ ශූන්‍යතාව මේ දේශනාව ඉස්මතු වෙනවා ශූන්‍යතා භූමි. ඊළඟට උන්වහන්සේගේ තාදි ගුණය අස්ලෝක ධර්මයට නොසැලෙන ගුණය තාදි භූමි. කියන මේ කරුණු පහ ඉස්මතු කළා මේ දේශනාව කරද්දී මේ සම්පූර්ණම මහ පෘථුවිය කම්පා වුණා. ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. පින්වත් මහණෙනි මේ දෙවියන් සහිත මරුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිස් ප්‍රජාව තුළ මේ ලෝකේ ඒ කියන්නේ දෙවියන් මරුන් බබුන් සහිත මේ ලෝකේ යමක් යමක් දැක්කද යමක් ඇසුවද යමක් ආග්‍රහණය කළාද යමක් රසවින්දාද යම් පහසක් ලැබුවාද යමක් සිතුවාද යමක් ලැබුණාද යමක් සෙව්වාද යමක් මනසින් කල්පනා කළාද ඒකේ කවුද දෙවියන් වෙන්න පුළුවන් මාරුන් වෙන්න පුළුවන් බ්‍රහ්මයන් වෙන්න පුළුවන් ශ්‍රමණ බ්‍රාහ්මණින් වෙන්න පුළුවන් දෙවිනිස් ප්‍රජාවත ලෝණෑම කෙනෙක් වෙන්න පුළුවන් යමක් කල්පනා කළාද දැක්කද ඇහුවද ආග්‍රහණය කළාද රසවින්දද පහස ලැබුවාද සිතුවාද යමක් ලැබුණාද යමක් සෙව්වාද යමක් ගැන හිතින් කල්පනා කළාද තමහං ජානාමි ඒ සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ හැම එකක්ම මට අවබෝධ වුණා දැනගත්තා ඊළඟට උන්වහන්සේ දේශනා කළා ඒ හැම එකක්ම විශිෂ්ට ඥානයකින් දැනගත්තා කුමකින්ද විශිෂ්ට ඥානයකින් දැනගත්තා ඊළඟට මේ හැම එකක්ම ප්‍රකට වුණා මේක තමයි සර්වඥතා ඥානය කියන්නේ ඒ කියන්නේ සර්ව කියන්නේ සියල්ල සියල්ල දන්නා නෝන කියන්නේ ඒක ඒ කියන්නේ එතකොට දෙවියන් දැන් අපිට දෙවියන් හිතන දේවල් ප්‍රකටද නෑ බමුන් හිතන දේවල් ප්‍රකටද නෑ මාර්යා හිතන දේවල් ප්‍රකටද නෑ ශ්‍රමණ බ්‍රාහ්මණින් හිතන දේවල් ප්‍රකටද නෑ අපි ඒව අවබෝධ කළාද නෑ මුන්නහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ සෑම දෙයක්ම අවබෝධ කළා එහෙනම් අසුවල් එක්කිනා හිතන දේ දන්නේ නෑ කියලා කියන්න බෑ මුන්නහන්සේ මාර්යා යමක් හිතනවාද ඒකත් දන්නවා දෙවියන් යමක් හිතනවාද ඒකත් දන්නවා බ්‍රහ්මයන් යමක් හිතනවාද ඒකත් දන්නවා ශ්‍රමණ බ්‍රාහ්මණවරු යමක් හිතනවාද ඒකත් දන්නවා එතකොට යමක් දකින්නවාද ඒකත් දන්නවා යමක් නාසයට ආග්‍රහණය වෙනවද ඒකත් දන්නවා යම් රසයක් විඳිනවාද ඒකත් දන්නවා යම් දෙයක් සිතනවාද ඒකත් දන්නවා ඒ අය යමක් ලබනවාද ඒකත් දන්නවා ඒ අය යමක් සොයනවාද ඒකත් දන්නවා ඒ ගැන යමක් ඒගොල්ලෝ යමක් කල්පනා කරනවාද ඒකත් දන්නවා එතකොට උන්වහන්සේගේ මේ ඥාන දැල එකකටවත් සීමා වෙලා නෑ ඒ කියන්නේ එක දෙයක්වත් ඒකෙන් මග ඇරෙන්නේ නෑ උන්වහන්සේගේ ඥාන බලයට සියලුම දේවල් හසු වෙනවා ඒ සියලු දේවල් අවබෝධ කරන ප්‍රකට වෙනවා එතකොට මේ සියලු දේවල් ප්‍රකට වීම තමයි සර්වඥතා ඥානය. එතකොට සර්වඥතා ඥානය විශේෂ ඥානයක්. ඒ කියන්නේ ඒක බුදු කෙනෙකුට පමණ පහළ වෙන එකක්. දැන් අපි දන්නවා එක්තරා අවස්ථාවක බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජයෙකුට හිතුණා මෙතන තමයි මැරෙන්නේ නැති තැන. මෙතන තමයි දිරන්නේ නැති තැන. මෙතන තමයි චුත වෙන්නේ නැති තැන. මෙතන සාස්වතයි. ඉස්තිරයි කියලා. අද කොච්චර හිතනවද නමුත් අපි කවුරුද දන්නවද නෑ ලෝකේ ඒක දන්නේ සර්වඥතා ඥානේ ලැබුවා විතරයි ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා සුභග කියන සාල වනෝද්‍යානයේ සල් ගහ යට ඒ වෙලාවේ උන්වහන්සේට දැනුණා මේ බ්‍රහ්ම රාජා හිතන දේ උන්වහන්සේ මෙතනින් නොපෙනී ගිහිල්ලා එතන පහළ වුණා පහළ වුණාට පස්සේ කිව්වා නිදුකානනි වඩින්න හරි තැනට ආවා මොකද්ද? චුත වෙන්නේ නැති, උපදින්නේ නැති, දිරන්නේ නැති, මැරෙන්නේ නැති ස්ථිර තැන කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රහ්මය ඔබ ඔය හිතූ කාරණේ දැනගෙන මා මේ වැඩි. ඔබ ඔතනට ඉන්න කලින් ලෝකෙක හිටියා. අවිහ කියන ලෝකේ. ඒකේ ආයුෂ ඉවරලා තමයි මේ පහළ ලෝකෙකට බාවේ කියලා. ඔබ දන්නේ කිව්වා ඒක. එතකොට බ්‍රහ්ම රාජයාට හිතුණා මේ තමන්ගේ චිත්ත වශී බලෙන් අතුරුදහන් වෙන්න. එතකොට කිව්වා ශ්‍රමණේ මං එහෙනම් දැන් නොපෙනියනවා කිව්වා. ආ යන්න එහෙනම් බලන්න කිව්වා. දැන්යා අදිෂ්ඨාන කරනවා කරනවා නොපෙනී පළ කියලා නොපෙනියන්නේ. ඊරසේ බුදුරජාණන් වහන්සේ උදාල බ්‍රාහ්මයා එහෙනම් මන් නොපෙනියන්න කිව්වා. ආ බලමු කිව්වා. උන්වහන්සේ නොපෙනී ගියා. උන්වහන්සේ ඉවිලි තමයි නිවන ගැන ලස්සන ගාථාවක් දේශනා කළේ. මේ යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන් නැද්ද? මේ අනිදර්ශන වූ විඥානේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන් නැත්තේ එතන නිවනයි කියලා. ඉතින් මේ එහි උන්වහන්සේගේ උන්වහන්සේට ප්‍රකට වෙන්න මොන ඥානෙන්ද? සර්වඥතා ඥානයෙන්. ඒ උන්වහන්සේගේ සර්වඥතා ඥානය ඒ අවශ්‍ය වෙලාවට ඒක දකින්න පුළුවන් එකක්. දැන් ඒ කාලේ හිටපු නිගණ්ඨනාථ පුත්‍ර කිව්වා එයාටත් සර්වඥතා ඥානය තියෙනවා කිව්වා. සබ්බඤ්ඤු සබ්බ දස්සාවි කිව්වා. සර්වඥයි සියල්ල දන්නවා දකින්නවා කිව්වා. කියලා කිව්වා එයාට තියෙනවා ඇවිදගෙන යද්දී වාඩි වෙලා ඉඳිද්දී හිටගෙන ඉද්දී හැම අවස්ථාවෙදිම එයාට සර්වඥතා ඥානය තියෙනවා කිව්වා. අභියෝග කරේ නිකම්ම නිකන් සාමාන්‍ය ශාවකේ. සාමාන්‍ය ශාවකේ තමයි ඒක අභියෝග කළේ. එයා කිව්වා එහෙනම් බෞද්ධ ශාวกිය තමයි අභියෝග කළේ. ගිහේ කෙනෙක් එයා කිව්වා අර සිරිගුත්ත ගරහ දින්න කියලා දෙන්නෙකුගේ කතන්දරේ. ඒකේ තියෙනවා මේ එයා ගිහිල්ලා එයා නිගණ්ඨ ශාวกියෙකුට හිටියා. එයාට කිව්වා මේ යාළුවෙක් හිටියා නිගණ්ඨ භක්තකෙන්. එයාගෙන් එහුව කොහොමද මේ නිගණ්ඨ නාථ පුත්? ආ සර්වඥයි කිව්වා. සර්වඥයි? ඔව් කිව්වා. තුන් පාරක් නැහුව සර්වඥද? සර්වඥයි කිව්වා. ආයව සර්වඥද කියපන්. ආය සර්වඥයි කිව්වා. එහෙනම් මම ධනකට ආරාධනා කරනවා කිව්වා. එතකොට ඒ හේතුව හරි. එහෙනම් දැන් මෙයාත් අපි පැත්තට ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කළේ? ආරාධනා කළා. ඒ කාලේ ඉතින් වර්තමාන මිනිස්සුගේ ලෝකෙට වඩා හරි වෙනස් ඒගොල්ලෝ කරන දේවල්. කැත කුණු වලින් පිරෙව වාදන. පුරුල් වැහුවා. වහලා කිව්වා. ඊට පස්සේ වාඩි වෙන්න බලක් හරලා ඔව් ඒකට යාන්තම් ලපටි මේ පුවක් වතුරු දාලා හොඳට අතුරලා තිබ්බා. දැන් උන් නිගණ්ඨනාථ පුත්‍රයි පිරිසන් එනවා. ඒතර මෙයා කිව්වා උවහන්සේලා සර්වඥ නම් සලකා බලා ඇතුළට පැමිණිත්වා. බලන්න මේ සර්වඥතා ඥාණය අභියෝගකලි කවුද? මේ සාමාන්‍ය කෙනෙක්. දැන් ඇතුළට ආවා. එතකොට ගෙවුවා උවහන්සේලා සර්වඥ නම් සලකා බලා වාඩි වෙත්වා. අනේ මාරුණා ගිහිල්ලා අර අසූචි බාධනවල වැටුණා. දික් දික් කීකේ දිව්වා. එතන අපිට පේනවා මේ සර්වඥතා ඥානය කියලා ඒ කාලේ කියපු අය යම් යම් අභියෝග වලට මුහුණ දෙනවා. දැන් වර්තමානයේ වගේ නෙමෙයි. මොකද වර්තමානයේ මේ વિશે කතා කරන්න කෙනෙක් ලෝකේ ඇත්තෙත් නැහැ. වර්තමාන ලෝකේ ඊට වඩා බොහොමත්ම වෙනස්. බොහොමත්ම කියන්නේ වචන කියන්න බැරි තරම්ම බොළඳ එකක්. එතකොට ඒ කාලේ වන්නේ මේ කාලේ මිනිස්සු හරියට මේ පස්සේ තමයි යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සර්වඥතාවයේ විග්‍රහ කළා. මේකයි කිව්වා සර්වඥතාවය. මොකද්ද මේ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන්සක ලෝකේ යමෙක් යමක් දැක්කද? ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. උන්වහන්සේට පුළුවන් ඒක දැනගන්න. යමෙක් යමක් ඇසුවද ඒක දැනගන්න. එහෙනම් අපිට පේනවා ලෝකෙ කාට රහසක් තිබ්බත් භාග්‍යතුන් වහන්සේට ලෝකෙ රහස් නැහැ. උන්වහන්සේට අප්‍රකට, උන්වහන්සේට සැඟවුණු, උන්වහන්සේට උන්වහන්සේ ඉදිරියේ ඉස්මතු නොවුණු දෙයක් ලෝකෙ නැහැ. එච්චරටම උන්වහන්සේ ඒක දැක්කා. දැන් අපි දන්නවා දැන් තෙරුවන් සරණ ගිහපු අය කොච්චර ඉන්නවද මේ මාර්යා විශ්වාස කරන්නේ නැති අය. ඕක සංකල්පයක් කියන්නේ කොච්චර ඉන්නවද නේ. ඒකේ දන්නේ. එහෙම දෙයක් ලෝකේ තියෙනවා කියලා තේරෙන්නේ නැති. අපි ඒක තේරුම් ගන්නේ ශ්‍රද්ධාවට පැමිණිලානේ බුදුරජාන් වහන්සේ මේක දේශනා කරපු නිසා. එතකොට ද කර්ම කර්මඵල පිළිබඳ ඥානෙත් එහෙමයි. ඒ හැම එකක්ම බුදුරජාණන් වහන්සේට තමයි විශේෂ වෙන්නේ. ඒක උන්වහන්සේගේ සර්වඥතා ඥානය. එකන මොන භූමිය කියලාද කියන්නේ? සබ්බඤ්ඤත භූමි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ යමක් දැක්කද යමක් ඇසුවද යමක් ආග්‍රහණය කළාද යමක් රස විඳද යමක් ස්පර්ශ කළාද මේ වගේ දේවල් දි මේක බුදුරජාණන් වහන්සේත් ලෝකයේ ඇස් දෙකින් දකින්නවා පස්සති භගවා චක්කුණා රූපං ඇසෙන් බුදුරජාණන් වහන්සේගේ ඇස් දෙකින් තුන්වාසේ ලෝකේ දකින්නවා උන්වහන්සේ උන්වහන්සේගේ කන් දෙකින් ලෝකයට සමන් දෙනවා උන්වහන්සේගේ නාසයට ගඳ සුවඳ දැනෙනවා උන්වහන්සේගේ දිවට රසය දැනෙනවා උන්වහන්සේගේ ශරීරයට පහස දැනෙනවා උන්වහන්සේ සිතින් සිතනවා නමුත් විශේෂත්වය මොකද්ද භගවතෝ නත්ති චන්දරාගෝ භාග්‍යතුන් වහන්සේට ඒ රූපය ගැන ඒ ශබ්ද ගැන ඒ ගඳ සුවඳ ගැන ඒ රසය ගැන ඒ ස්පර්ශය ගැන ඒ අරමුණු ගැන චන්දරාගයක් නැහැ සුවිමුත්තු චිත්තු භගවා භාග්‍යතුන් වහන්සේ මනාකොට නිදහස් වූ සිතින් යුක්තයි ඒ නිසා බුදුරජාණන් වහන්සේට මොනතරම් උන්වහන්සේ දැසින් කුමක් දැක්කා දැන් අපි දන්නවා උන්වහන්සේට අර තණ්හා රති රගා බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුද්ධත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ලා නෙමෙයි සමහරු මේක පටලෝ ගන්නවා හිතන්නේ මේ තණ්හා රති රගා කියලා නම් අහලා හිතන්නේ මේ නම් වල ස්වභාවය අනුව මේ සිතිවිලි જાතියක් කියලා මේක කෙලෙස් කියලා මේ කෙලෙස් නෙමෙයි මේ ප්‍රාණී මේ ජීවි පුද්ගලයෝ ඒගොල්ල කවුද මාර දුහිතෘන් මාරයාගේ දූවරු එතකොට මේ තුන් දෙනා දැන් මාර්යා හිටියා පොළවේ ඉරියන් දෙන්න හිටියා. එන්නකට ඇව්වා ඇයි පියාණනි? ඊට පස්සේ කිව්වා නුඹලාට මේ ගැන කියා පළක් නැත. ඇයි පියාණනි? පෙරදුනා කිව්වා. ලෝකෙ කිසියෙකුට පරදාලිය නොහැකි කෙනා. ඊට පස්සේ කිව්වා පියාණනි ඒක සිදුවිය නොහැක්කක්. සිදුවිය නොහැක්කක්. අපි පරදවන්න කිව්වා. පරදනක දනගස්සනම් කිව්වා කියලා මේ තණ්හා රති රග සම්බුද්ධත්වයෙන් පස්සේ ඉස්සලා නෙමෙයි දේශනාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඔව් මේක ආකාරයෙන් රූඩසේ ඈ විදුලිය පබා ගියා එතකොට මොකද වුනේ නටාගෙන ගියා මුකුත් නැහැ වෙනසක්. සුවිමුත්තු චිත්තු භගව භාග්‍යතුන් වහන්සේ ඔව් නැත්තම් සාමාන්‍ය මනුස්සගේ කෙලෙස් වල රූපි උරා ගන්නවා. දැන් බලන්න හිතලා රාගයක් යම් යමක් දැකලා ඇති වුණාද ඒක හිතට උරා ගන්නවා. ඊටසේ ඒක නැවත නැවත හිතේ පිහිටනවා. නේද? තියෙනවනේ අභිනන්දති, අභිවදති, අජෝසායිතිත්‍ති එහි බැස ගන්නවා. ඒකේ ගිලිනවා. එතකොට ඒක තමයි සාමාන්‍ය හිතක ස්වභාවය. යමක් ඇහුවාද ඒක හිතට කිඳා වහිනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්න උපමාව මොකද්ද? උන්වහන්සේගේ උපමාව තමයි ඔව් නිලුම් කුලයේ නොරැඳි පෑන් විඳක් විලසතම. දැන් උන්වහන්සේට අරමුණ ආවට අරමුණ රැඳෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය මිනිස්සයා එහෙන් රූපි දැක්කාම ඒක හිතේ රැඳිලා ආයමත් එක මිශ්‍ර වෙනවා එක්ක රාගිත ඇල්මක් එක්ක එක්ක ගැටීමක් එක්ක එක්ක බියක් එක්ක මිශ්‍ර වෙනවා මිශ්‍ර වෙලා ආය ආයේ කියන්නේ හිත ඉදිරියට එනවා අහපු දෙත් එහෙමයි ආග්‍රහණය කරපු දෙත් එහෙමයි රස විඳපු දෙ කාපු බියපු දෙම හිත බැසගෙන ආය ආයගේ හිත ඉදිරියට එනවා බැසගෙන අඳපු දෙත් එහෙමයි පහස ලැබු දෙත් එහෙමයි හිත ඉදිරියට එනවා බැස ගන්නවා මේක නෑ ඒක තමයි නිකලෙස් බව කීනාසව. ඉතින් අර තණ්හා රති රග හිතුවා. දැන් බැලුව කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සෙ උන් කල්පනා කළා. මීට වඩා ලපටි පේනම ගම්මු. කියලා අවුරුදු 15 16 වගේ පේනම ගත්තා. අරන් උන නටන. නැහැ. ඊට පස්සෙ න ටිකක් වැඩිමල් කොල්ල බලමු. ඊට පස්සෙ 20ට ගත්තා. නටන. නැහැ. ඊට පස්සේ කිව්වා එක්කෙනෙක් යෝජනාවක් ගෙනාවා නෑ අපි සමහර පුරුෂයන් ඉන්නවා කැමැති විවාහක ස්ත්‍රීන්ට. ඒ නිසා අපි විවාහක ස්ත්‍රීන්ගේ පේනම ගමු. කියලා මේ පුරුෂයෙකුගේ මනස ස්ත්‍රී රූපයේ අරබය යම් අයුරකින් බැඳී යනවාද? යම් අයුරකින් ඇලෙනවාද? යම් අයුරකින් මුලා වෙනවාද? ඒ සෑම අයුරක්ම මේගොල්ලෝ පෙන්වන්න ගත්තා. බුදුරජාන් වහන්සේ දේශනා කළ වෙන කෙනෙක් ඉදිරියේ මේ දර්ශනේ පෑවා නම් එයා උමතු වෙනවා කිව්වා. එයාට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක වෙන කෙනෙක් ඉදිරියේ පාන්නේ නැහැ. මොකද වෙන කෙනෙකුට ඒක ලෝකේ ඔරොත්තු දෙන්නේ හිම පාන්න දෙයක් නැහැ. පාන දෙයක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළ නෝණින් කල්පනා කරන්න බැරි එක්කෙනා යකඩ තහච්චියේ කෑම කකා පොල්ලතු පෙළේ වාසය කළා. ඔව්, යාන්තම් ඔය ඉන්න කඩමාළු මැදන් ඉන්න කෙනාටත් ඔව් වසඟ වෙනවා. ආයේ මාරු දුහිතුරුන් ඇවිල්ලා රඟපාන දෙයක් නැහැ සාමාන්‍ය ලෝකෙට. එතකොට එහෙම වෙද්දී උන්වහන්සේට කිසිම වෙනසක් නැහැ. සුවිමුක්ත චිත්තු භගවා භාග්‍යතුන් වහන්සේ මනාකොට මිදුණු සිතින් යුතුසේක. ඒ තමයි උන්වහන්සේගේ ක්ෂීණාසව භූමි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට විස්තර කරන්නේ මේ තමන් වහන්සේගේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මහණෙනි මේ දෙවියන් සහිත ලෝකේ මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත අය ඇහෙන් රූපයක් දැකලා කියනවා, ආ මං අසවල්දී දැක්කා, මං අසවල්දී දැක්කා, මං අසවල්දී ඇසුවා, මං අසවල්දී ආග්‍රහණය කළා, මං අසවල් රසය අනුභව කළා, මං අසවල් පහස ලැබුවා, මං අසවල්දී සිතුවා, මට අසවල්දී ලැබුණා, මං අසවල්දී සෙව්වා, මං අසවල්දී කල්පනා කළා. කීකේ ලෝකේ කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ ක්‍රමයට තථාගතයන් වහන්සේ පවසන්නේ කිව්වා. ඒක පැවසුවත් ඒක බොරුවක් කිව්වා. තථාගතයන් වහන්සේ එහෙම කරොත් තන් මම ආස මුසා. ඒක මට බොරුවක් කිව්වා. ඒක සාමාන්‍ය ලෝකයා බණින ලෝකේ මේ බුදුරජාණන් වහන්සේට නැහැ. සාමාන්‍ය ලෝකයා දකින විදිය, කල්පනා කරන විදිය, හිතන විදිය බුදුරජාණන් වහන්සේට නැහැ. ඒක දැනග උන්වහන්සේ දේශනා කළානේ, මහණෙනි මම වාද කරන්න යන්නේ නැහැ කිව්වා. මම කැමති නැහැ වාද කරන්න. මේ මිනිස්සු කිව්වා මාත් එක්ක වාදෙට එන්නේ. මම කැමති නැහැ වාද කරන්න. නබික්කවේ තථාගතෝ ලෝකේන විවද්දති. මහණනි තථාගතයන් වහන්සේ ලෝකයා සමග වාදි වාද කරන්නේ නැහැ. ලෝකෝ බික්කවේ තථාගතෙන විවද්දති. ලෝකයා තමයි එන්නේ තථාගතයන් වහන්සේ සමග විවාදයට. එයි ලෝකයා ඉන්නේ වෙනම ලෝකකනේ. වෙනම ලෝකෙක ඉන්නේ. ඒක නිකම්ම හිස්ම හිස් අර්ථ ශූන්‍ය ලෝකයක්. ඉතින් ඒක තමයි මහා ගාම්භීර විදිහට කල්පනා කරන්නේ. දැන් ඔන්න සිංහල අවුරුද්දේ විදිහකට තේරෙන්නේ නැතිනේ මොන තරම් හිස්ද මේ කාලිංග මාග බලෙන් අපිට පටවපු දේ. කාලිංග මාගගේ ආක්‍රමණයෙන් පස්සේ තමයි මේ හින්දු අවුරුද්ද සිංහල බවට පත් කළේ. ඒ නිසා ඒක මොන තරම් හිස් විදිහටද යන්නේ අපිට පේනවා නේවනේ. එතකොට ඒ වගේ ලෝකෙක මිනිස්සු කතා කරන රටාවක් තියෙනවා. ඒ රටාව තුළ මේ බුදුරජාණන් වහන්සේ වදාළ තථාගතයන් වහන්සේ ඒ විදිහට කියන්න යන්නේ නැහැ. ඒක තමයි උන්වහන්සේගේ සත්‍ය බලය. උන්වහන්සේගේ කල්පනා කරන රටාව ලෝකයාට ප්‍රකට වෙන්නේ නැත්තේ ඒක ලෝකෙ කිසි කෙනෙකුට උන්වහන්සේ කල්පනා කරන රටාවෙන් කල්පනා කරන්න බෑ. හැබැයි සමහර අය ඉන්නවා, අපි ගත්තොත් සාම්පති බ්‍රහ්මරාජයා, ඝටිකාර බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේ හිතන විදිය දකිනවා. නමුත් ඒක දැක්ක කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳ විග්‍රහයකේ දෙන්න බෑ. ඒක දන්නේ. ඒක උන්වහන්සේ විසින්ම තමයි විග්‍රහ කරලා දෙන්නේ. ඒක අවස්ථාවක තියෙනනේ බුදුරජාණන් වහන්සේට හිතුණනේ ධර්ම දේශනා කරොත් වෙහෙසක් විතරක් ඇති වෙයි මිනිස්සු ආબોධ කරන එක නැත කියලා. එතකොට සාම්පති බ්‍රහ්මරාජයා මේගොල්ලයි දෙවියන් බඹුන් දැන් බලාගෙන ඉන්නවනේ බන් අහන්න. දැන් දෙවියන් දැක්කා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියා. විමුක්ති සුවේ විදිමින් වැඩ හිටියා. එතකොට දෙවරුන්ට සැකයක් ඇති වුණානේ. මොකද්ද? උන්වහන්සේ තාම සම්බුද්ධත්වයට පත් වෙලා නැද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙවියන් කල්පනා කරපු සිටිවිල්ල දැකලා යමක මහා ප්‍රාතිහාර්ය පෑවනේ. මේක දැන් අර උරුවේල කස්සප මේ ඒ දමණේදී එක තැනක තියෙනවා මේ දැන් උරුවේල කස්සප කල්පනා කළා හෙට දානියක් ගේනවා දායක පිරිස මේ ශ්‍රමණයන් වහන්සේ මේ දානිට වැඩියොත් නම් පහදි. ඒ පැහැදුනොත් ලාභය ඒ පැත්තට හැටි. වඩින්නේ නැත්තම් හොඳ. ඒතර බුදුරජාණන් වහන්සේ දා උතුරු කුරුද්දිවේනට වැඩියා. වැඩලා හවස් වෙලා ආපහු වැඩියා. ඊට පස්සේ මෙයා යනවා උරුවෙල කස්සප. මේ අසංකේය කල්පකනම් පෙරම්පුර ළමේ ධර්මය අවබෝධ කරන්ද. යෙහි භික්ෂු පැවිද්දෙන් මේ ශ්‍රාවක භාවය ලබන්න තරම් මහා පින් කඳවල්. ඊට පස්සේ මේ ඉංගෙවයි මහා සමණයන් වහන්සේ වැඩි නැති බලන්න හිටියනේ අපි කිව්වා. මොන බැලිල්ලද හිතුවේ මේ කල්පනා කොල්ලේ කිව්වා. මහා සමණයන් වහන්සේ වඩින් නැත්තම් හොඳයි. දායක වෙටිගේ හැරෙයි කියලා හිතුවේ කිව්වා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ වගේ කල්පනා කරන ගාඨීකාර බ්‍රහ්ම රාජයා සාම්පති බ්‍රහ්ම රාජයා ඒ වගේ බලලා ආරාධනා කළා. නමුත් බුදුසිත පිළිබඳ පූර්ණ විග්‍රහයකට එන්න කාටවත් බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ලෝක මිනිස්සු මේ මම අසවල් දේ දන්නවා මම අසවල් දේ දන්නවා මං අසවල් දේ ඇහුවා දැක්කා කිව්වට ඒ ක්‍රමයට කතා කරන්න යන්නේ නැහැ. ඒක බොරුවක් වෙනවා කිව්වා. ඇත්තනේ. දැන් මිනිස්සු කියන කොච්චර දේවල් බොරු වෙලා යනවාද? මං අසවල් දේ දැක්කා කියනවා. තව කෙනෙක් කියලා කියනවා කොහොමවත් බැලුවේ නැහනේ. එහෙම නැද්ද? මිනිස්සු කියන මං අසවල් දේ ඇහුවා. අනිත් එක නම් ඔය පිස්සු මට ඇහුන්නේ නැහැ කියනවා. එහෙම නැද්ද? එහෙම තියෙනවා. එතකොට මේ මිනිස්සු කියන මේ කියන දේවල් මේ බොරු වෙනවා. බුදුරජාණන් වහන්සේදල් ඒ රටාවට කියන්නේ නැහැ කියනවා. ඒක බොරු වෙනවා කියනවා. ඊළඟට වදාලා බුදුරජාණන් වහන්සේ නිසා මේ දෙවියන් සහිත මරණු සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මේ අහපු දේවල් දැකපු දේවල් ආග්‍රහණය කරපු දේවල් රස විඳපු දේවල් පහස ලැබූ දේවල් හිතපු දේවල් මම දන්නේ නැහැ. දන්නවා දෙකම කියන්නේ නැහැ කිව්වා. මම දන්නේ නැහැ කියලා කියන්නේ කිව්වොත් ඒකත් දෝෂයක් කිව්වා. ඔව් ඒකත් ඒ වගේම එකක් කිව්වා. තම්පස්ස තාදිසේව. ඒ කියන්නේ දැන් මේ මිනිස්සු කියනවනේ නේද? මං අසවල් දේ දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නැහැ ලෝකෙට. මං අසවල් දේ දන්නවා කියලා මිනිසුන් දකින රටාවෙන් එහෙම කියන්නේ නැන්නේත් නෑ. දැන් උන්වහන්සේ යමක් කිව්වොත් කියන්නේ යමක් ප්‍රකාශ කරනත් ප්‍රකාශ කරන්නේ අන් අයගේ හිතසුව පිණිස සුදුසු කාලයට. දැන් අපි ගත්තොත් අර දේවදූත සූත්‍රය. උන්වහන්සේ දේවදූත සූත්‍රයේ නිරේ ගැන විස්තර කළා. ඊට පස්සේ අන්තිමට උන්වහන්සේ දේශනා කරනවා මහරණි මම මේ දේශනා කරන්නේ කාගෙන්වත් අහලා නෙමෙයි කියනවා. මේක මේ දෙවි කෙනෙකුගෙන් අහගෙන එනත වෙනත් කෙනෙකුගෙන් අහගෙන කියනවා නෙමෙයි කිව්වා. මම මේ දැක්කා කිව්වා. මේ විදිහට මේ සත්‍යා කර්මානුරූපව ඉපදිලා වද විඳිනවා දැක්කා කිව්වා. ඒ දැකීමෙන් තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. සමහර අවස්ථාවදී දැන් මිනිස්යන්ගේ සිටේ ඒ තියෙන මනුෂ්‍යයන් කර්මානුරූප යන විදිහ දැකලා ඒක සාමාන්‍ය ලෝකෙට පේන එකක් සාමාන්‍ය ලෝකෙට පේන එකක් නෙමෙයි. දැන් සාමාන්‍ය ලෝකයා එහෙම එකක් දකින්නේ නැහැ. පේන්නේ නැහැ සාමාන්‍ය ලෝකෙ මිනිසුන්ට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා තමහං නේව ජානාමි න ජානාමි इति වදෙයන් තම්මමස කලි. එතකොට උන්වහන්සේ වදාලා එනිස මම මේව දන්නේත් නෑ දන්නේ නැත්තිත් නෑ කිය කි මේ මිනිස්සු කියන රටාවෙන් කිව්වොත් ඒක මට දෝෂයක් කිව්වා. එහෙම කියන්නේ නැහැ කිව්වා. එතකොට අපිට පේනවා එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ ජීවිත තුල සාමාන්‍ය මිනිස්සු කතා කරපු භාෂා රටාව නැහැ. දැන් උන්වහන්සේ මම දකිනවා මම කියනවා මම ප්‍රකාශ කරනවා කියලා සම්මුතියෙන් කතා කරනවා. ඒ කතා කළාට අර සාමාන්‍ය ලෝකයේ කතා කරපු පිළිවෙල නෙවෙයි. ඒ දෙන්නේ නිසා ඒක තමයි උන්වහන්සේගේ සත්‍ය. ඒකට කියන්නේ සත්‍ය භූමිය. දැන් මේ එකක් එකක් ගානේ උන්වහන්සේ කතා කරන අවස්ථාවේදී උන්වහන්සේගේ ਸਰවඥතා ඥානය ප්‍රකට කරපු වෙලාවේ පෘථිවිය කම්පා වුණා. උන්වහන්සේගේ නිකෙලස් බව ප්‍රකට කරපු වෙලාවේ පෘථිවිය කම්පා වුණා. උන්වහන්සේ මේ සත්‍ය ප්‍රකට කරපු වෙලාවේ පෘථිවිය කම්පා වුණා. ඊළඟට හරි පුදුම දේශනාවක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දත්තා දත්තබ්බං දිත්තං නමඤ්ඤති. උන්වහන්සේ මේ මිනිස්සු දකින දේවල් දකිනවා. මිනිස්සු දකින දේවල් උන්වහන්සේ දකිනවා. දැක්කට උන්වහන්සේට තෘෂ්ණාසාගත හැඟීම ඇති වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේට ඒ සම්බන්ධයෙන් දෘෂ්ටිගත වීමක් ඇතිවන්නේ නැහැ. මට මේ ඔක්කොම පේනවනේ කියලා මාන්නය ඇති වෙන්නේ. ඒකට කියනවා මඤ්ඤණා කිරීමක් නැහැ කියලා. මඤ්ඤණා කරනවා කියලා කියන්නේ මේ හිතට අරගෙන එයා හිතනවා කල්පනා කරනවා මට දැන් අසවල්දී මේ මිනිස්සු දෙවියන් බබුන් දකින දේ මම දකිනවනේ කියලා හිතෙන ස්වභාවයක් තියෙනනේ මිනිස්යාට. දෙවියන් බබුන් දකින දේවලුත් අපිට දැන් පේනවනේ කියලා. එතකොට ඒ වගේ හැඟීමක් ඇතිවන්නේ උන්වහන්සේ ලෝකේ කෙලවරටම දකිනවා. නමුත් දැක්ක කියලා උන්වහන්සේට අර වගේ කෙලෙස් සහිත හැඟීම් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ දකින දේ කෙලෙස් සහිත හැඟීමකින් තොරව දකිනවා. ඊළඟට උන්වහන්සේ දකිනවා දෙවියන්ට නොපෙනෙන දේ. මිනිසුන්ට නොපෙනෙන දේ. බ්‍රහ්මයින්ට නොපෙනෙන දේ. මාරයාට නොපෙනෙන දේ උන්වහන්සේට පේනවා. එම පෙවුනා කියලා මේ දෙවියන් බව මරුන් නොදකින දේ මා දකිනවනේ කියලා උන්වහන්සේට එහෙම මාන්නයක් ඇති වෙන්නේ නැහැ. එහෙම දෘෂ්ටිගත වීමක් ඇති වෙන්නේ නැහැ. තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ ගැන මඤ්ඤණාවක් නැහැ. ඊළඟට මේ ලෝකේ යමක් දැක්ක යුතුද යම් කෙනෙක් ඒක උන්වහන්සේ දකිනවා. හැබැයි එහෙම දැක්ක කියලා උන්වහන්සේට යමක් දැක්ක යුතු දෙයක් ඇද්ද ඒක මා දකින්වන්නේ කියලා උන්වහන්සේට උන්වහන්සේ පිළිබඳ කිසියම් අමුතු ආඩම්බරයක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන් තමයි දත්තාරන්න මඤ්ඤති. ඒ ලෝකයේ දකින්න කෙනෙක්ව දකින්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් මිනිස්යන් ලෝකයේ හැම කෙනෙක්ම එක්ක මම දකින්නවා අසවලා දකින්නවා කියන දෘෂ්ටියනේ බලන්නේ. උන්වහන්සේ දැන් ඒ ඔස්සේ සාමාන්‍ය ලෝකයා මේ ආත්මයක් තිබේය නැත්නම් ආත්මයට ආයත් දෙයක් තිබේ කියලා දෘෂ්ටියකට වැටෙනවා. උන්වහන්සේ මෙතන දකින්නේ ශූන්‍ය බව. ආත්මය හෝ ආත්මයට ආයත් දෙයින් දකින දේ ශූන්‍යයි දකින කෙනා ශූන්‍යයි කියලා. ඒක තමයි උන්වහන්සේගේ ශුන්‍යතා භූමි ශූන්‍යතා භූමිය. ඊළඟට උන්වහන්සේ ලෝකයා යමක් අසනවාද ඒකත් උන්වහන්සේ අසනවා. නමුත් උන්වහන්සේට එහෙම වුණා කියලා කිසියම්ම ආලම්බරකාර හැඟීමක් ඇති වෙන්නේ නැහැ. කිසියම්ම දුස්තියක් තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. ලෝකයා නොඅසන දේවලුත් උන්වහන්සේට අසන්න පුළුවන්. එහෙම වුණා කියලා උන්වහන්සේට ඒ ගැන මාන්නයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට අසන කෙනෙක් ඉන්නවා කියලා උන්වහන්සේට එහෙම දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ යමක් ආග්‍රහණය කරනවාද ඒ පිළිබඳවත් උන්වහන්සේ මේ කල්පනා කරන්නේ නැහැ. මේ මිනිස්සු ආග්‍රහණය කරන දෙවියන් ආග්‍රහණය කරන බඹුන් ආග්‍රහණය කරන යමක් වෙද්ද ඒක මටත් ආග්‍රහණය කරන්න පුළුවන් කියලා එහෙම කල්පනා කරන්නේ නැහැ. මේ දෙවියන්ට මිනිසුන්ට ආග්‍රහණය කරන්න බැරි දේවල් නැත්නම් ඒකමට ආග්‍රහණය කරන්න පුළුවන් කියලා එහෙම කල්පනා කරන්නේත් නැහැ. දැන් උන්වහන්සේගේ දැන් ඔබට මතකද උන්වහන්සේ සමහර අවස්ථාවලදී උපමා වලින් දේශනා කරනවානේ. උපමා වලින් එක්තරා අවස්ථාවක උන්වහන්සේ මේ අරහත් මාර්ගයේ වඩන එක උන්වහන්සේ පෙන්වුවා මෙහෙම මේ හිමාල මුදුනේ තියනවා කිව්වා පොකුණු දැන් මේ පහළ තියෙන පොකුණු වල තමයි කොළරඩු ඔක්කොම වැටෙන්නේ හිමාල මුදුනේ පොකුණු තියනවා මුකුත් කොළරඩු නැති දැන් නම් උන්වහන්සේව දැකලා තියෙනවා නේ එතකොට මේ කොළරඩු නැති පොකුණ අයින ඉඳලා යම් කිසි කෙනෙක් මේ පොකුණ බැලුවොත් ඔහුට ඒ පොකුණේ සීපි බෙල්ලෝ ඉන්නවා මාළුවෝ ඉන්නවා යම් ගල් කැට තියෙන ඒවා මේ ඔක්කොම පැහැදිලිව පේනවා මේ වගේ කිව්වා මේ කෙලෙස් Tamanට පේන්න ගන්නෙ මාර්ගයේ වඩද්දී මේ විදියට කිව්වා එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ එහෙම කියද්දී උන්වහන්සේට තෘෂ්ණාවක් හටගන්නේ නැහැ මේ ඥානය ගැන. ඒ සාමාන්‍ය කෙනෙකුට යම් ඥානයක් ඇද්දී මේ ඥානෙට යාර තෘෂ්ණාවක් තියෙනවනේ. සාමාන්‍ය කෙනෙකුට යම් සිහිනුවණක් තියෙනවනේ ඒකටත් තෘෂ්ණාවක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට පොඩ්ඩක් සමාධියක් ඇති වුණොත් ඒකටත් තෘෂ්ණාවක් ඇති වෙනවා. සාමාන්‍ය කෙනෙකුට පොඩ්ඩක් මතක ශක්තියක් තිබුණොත් ඒකටත් තෘෂ්ණාවක් ඇති වෙනවා. සාමාන්‍ය කෙනෙකුට පොඩි නුවණක් තිබ්බොත් ඒකටත් තෘෂ්ණාවක් ඇති වෙනවා. එහෙමනේ සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය. උන්වහන්සේ නොඑක ආකාරයෙන් ජීවිතය බලනවා. උන්වහන්සේට ඒ කිසිම දෙයකට තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ දකින මේ ලෝකේ ආග්‍රහණය කරනවා, දකිනවා, ශ්‍රවණය කරනවා උන්වහන්සේ එහෙම කෙනෙක් දකින්නේ නැහැ. මට මතකයි එක තැනක අනුරාධ කියලා එක භික්ෂුවක් ගමකට පින්නපාතේ වැඩියා. වදිනකට බ්‍රාහ්මණය පිරිස වට කරගත්ත මෙයාව. වට කරලා කිව්වා තථාගත කියන්නේ කවුද කියලා ඇහුවා. එතින් ඒ කාලේ තථාගත කියන වචනේ හරි ප්‍රසිද්ධනේ. ශ්‍රාවනාසි යම්කිසි විග්‍රහයක් කළා. ඒ විග්‍රහය කළාට පස්සේ බමුණු ඇහුවා. බමුණු කිව්වා මෙයාගෙන් උත්තරයක් ලැබෙන්නේ නැහැ කිව්වා. මෙයා මේ ළඟදී පහල වෙච්ච කෙනෙක් කියලා පල් කළා. ඊට පස්සේ අනුරාධ ශ්‍රාවනාසි බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කිව්වා භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම පිළිසි ගා වැඩියා. බ්‍රාහ්මණ පිරිසක් මා වට කරගෙන තථාගත පිළිබඳ ආර්ථ විග්‍රහයක් මගෙන් ඇහුවා. මම ඉතින් කිව්වහම මාව පල් කළා මේ ළඟදි මහනෙච්ච කෙනෙක් මොකවත් දන්නේ නැත කියලා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා අනුරාධ යම් රූපයකින් සතර මහා ධාතුන් හටගත් යම් රූපයකින් ස්පර්ශයෙන් හටගත් යම් විඳීමකින් ස්පර්ශයෙන් හටගත් යම් සංඥාවකින් ස්පර්ශයෙන් හටගත් යම් චේතනාවකින් ස්පර්ශයෙන් හටගත් යම් විඥානයකින් තථාගත කෙනෙක් දකින්න පුළුවන්ද කියලා ඇහුවා. තේරුණාද කිව්වේ? නැසී වෙනසී යන රූපයකට මේ තථාගත ස්පර්ශයෙන් හටගත් විඳීමකට මේ තථාගත ස්පර්ශයෙන් හටගත් සංඥාවකට මේ තථාගත ස්පර්ශයෙන් හටගත් සංස්කාරයකට මේ තථාගත නාම රූපයෙන් හටගත් විඥානයකට මේ තථාගත කියලා ඔබට පුළුවන්ද කියලා ඇඟිල්ල දික් කළා. එහෙම පංචස්කන්ධයක් පෙන්වන්නද භාග්‍යතුන් සුබෑ කියුවා. එතකොට ඇහුවා එහෙනම් ඔබට ඇත්තින්ම සත්‍ය වශයෙන් තථාගත කෙනෙක් දකින්න නැහැ කිව්වා. එතකොට මේ කියන්නේ මොකද්ද? ශූන්‍යත්‍ය. එතකොට මේ ශූන්‍ය බව බුදුරජාණන් වහන්සේ මේ කාලකාරාම සූත්‍රයේදී උන්වහන්සේ පෙන්වා දුන්නා. මේ වගේ උන්වහන්සේ එහෙම කෙනෙක් දකින්නේ නැහැ කිව්වා ලෝකේ. ඉතින් මේ විදිහට උන්වහන්සේ ශූන්‍යත්‍ය විස්තර කරද්දී අහින් දැකීම, කනින් ඇසීම, නාසයෙන් ආග්‍රහණය කිරීම, දිවෙන් රස විඳීම, කයින් පහස ලැබීම, මනසින් සිටීම මේ කිසි දෙයක ආත්මයක් හෝ ආත්මිතයිති දෙයක් දකින්නේ නැහැ කිව්වා. එතකොට මෙහෙම කියනකොට මහා පෘථුවිය කම්පා වුණා. ඒක තමයි ශුන්‍යතා භූමි. ඊළඟට උන්වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ ditth suta muta viññātabbesu dhammesu tādi eva tādi. ඒ කියන්නේ උන්වහන්සේ තාදි කියන්නේ කම්පාවක් නෑ. මේක හරි ලස්සනට කියන ලාභීපි තාදි. ලාභයක් ලැබුණත් ඒකට ප්‍රතික්‍රියාවක් විශේෂයක් නැහැ. අලාභේ පිටාදි. අලාභයක් ආවත් කම්පා වෙන්නේ නැහැ. ඊළඟට යසේ පිටාදි. කීර්ති රාවේ පැතිර යනවා. එහෙම වුණා කියලා උන්වහන්සේ කම්පා වෙන්නේ නැහැ. අයසේ පිටාදි. අපකීර්තියකුත් මිනිස්සු පතුරවගෙන යනවා. ඒත් කම්පා වෙන්නේ නැහැ. නින්දාය පිතාදී. නින්දා කරනවා කොටසක් ඒත් කම්පා වෙන්නේ නැහැ. ප්‍රශංසාය පිතාදී. ප්‍රශංසා කරනවා ඒත් කම්පා වෙන්නේ නැහැ. සුඛේ පිතාදී. උන්වහන්සේට සපසලස්සනවා ඒත් කම්පා වෙන්නේ නැහැ. දුක්ඛේ පිතාදී. උන්වහන්සේට දුක් ලැබෙනවා කයට ඒත් කම්පා වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය මිනිසයාට මේ එකක්වත් පුළුවන්ද? සාමාන්‍ය මිනිසයාට කම්පා වීමමයි තියෙන්නේ. ඇයි යමක් ලැබුණොත් ඒකට හරියට උදම් වෙනවා. ඒකට හරියට සන්තෝෂ වෙවි ඉන්නවා. යමක් නැති වුණොත් ඒකට හඬමින් ඉන්නවා. ඊළඟට තමන්ට ස්තුති ප්‍රශංසා කරනවන ඒකට හරි සතුටින් ඉන්නවා. හරියට වේදන් කරනවා ඒවට. එතකොට මේ තමන්ට ස්තුති ප්‍රශංසා කරන්නේ නැතුව අපහාස කරනවන කම්පා වෙනවා. කම්පා අඳනවා. නින්දා කරනවන ඒකටත් හඬනවා. මේ චූටි දෙයට දැන් අපිට පේනවා සමහර අය චූටි දේවල්. මේ ආයි ගණන් ගන්න ඕනේ දෙයක් නෙමෙයි. පුංචි දේවල් අල්ලගෙන හඬනවා. වැළපෙනවා. අනේ මම එහෙම කෙනෙක් නෙවෙයි කියනවා. නමුත් ඒකේ නරක වරුත්තු දෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ ඒ මොකද්ද? අටලෝ දහමට කම්පා වීම. ඇයි බුදුරජාණන් වහන්සේලා අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ? ඇයි යමක් ඇද්ද මම මාගේ ආඥා කියලා ඒ සියල්ලම උන්වහන්සේ ඒ සියල්ල ආචාරලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ජීවිතයේ ගත්තොත් ඒ කම්පා නොවීම උන්වහන්සේගේ ජීවිතේ පුරාවට තියෙනවා. දැන් අපි ගත්තොත් උන්වහන්සේගේ අවසාන කාලේ කොන්න කුසිනාරා නුවරට වැඩියනේ උපවර්තන සම්ලාණයට යන් කිව්වා. එතකොට ආනන්ද හාමුදුරුව මොකද්ද ප්‍රකාශ කළේ? භාග්‍යතුන් වහන්සේ මේ චූටි නගරයක් කිව්වා. මේ විශාල නගර තියෙනවා කිව්වා. ඒ විශාල නගරයක පිරිනම් පැවොත් විශාල පිරිසක් ඒවි. එතකොට ඒ ඇත්තන්ට හිත පහදී බොහෝ පින් රැස් කරගන්න ලැබෙවි. මොකද ආනන්ද හාමුදුරුව ඒ වෙද්දි සෝතාපන්න වෙලා විතරයිනේ. ඒ නිසා තමයි උන්වහන්සේ ඒ වගේ කල්පනා කළේ. ලොකු නගරයක පිරිනම් පැවනම් තමයි භාග්‍යතුන් වහන්සේගේ ප්‍රසිද්ධිය අනුව ගැළපෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? ආනන්දය මේක චූටි නගරයක් කියලා හිතන් දෙපා කිව්වා. මහා සුදස්සන කියලා චක්‍රවර්ති රජ කෙනෙක් වෙලා බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මික මේ නගරේ වාසය කළා කිව්වා. මේක චූටි නගරයක් නෙමෙයි කිව්වා. ඒ නිසා උන්වහන්සේට ලෝකේ පේන පැත්ත සාමාන්‍ය මිනිසයාට පේන්නේ නැහැ. සාමාන්‍ය මිනිසයාට පේන්නේ නැහැ. ඉතින් උන්වහන්සේට ඒ බුදුරජාණන් වහන්සේ ඕනම වෙලාවක අපිට පේනවා ලෑස්ති උන්වහන්සේ ගහක් යට ඉන්න ලෑස්ති. උන්වහන්සේට කුසගින්නේ ඉන්න සිද්ධ වුණොත් ඒත් ලෑස්ති. දැන් අර කසී භාරද්වාජව ධර්මයට ගන්න උන්වහන්සේ වැඩියනේ. කසී භාරද්වාජ මොකද කිව්වේ? ආහා වඩින්න අපි දැන් බත් ලෑස්ති කළා කියලා දුන්නද? නෑ. මොකද්ද කිව්වේ? ඔය තියෙන්නේ හොඳට අඟපත වගා කරන්න කිව්වා. වගා කරගෙන මේ අපි වගේ කාලබිල ඉන්න කිව්වා. ඉතින් උන්වහන්සේ ඒවට පිළිතුරු දුන්නා. පැහැදුනා. පැහැදුනාට පස්සේ කිව්වා වාග්යතුන් වහන්සේට මම මේක පූජා කරන්න කැමතියි. මේ දානේ. එදා උන්වහන්සේ බඩගින්නේ. අර සුන්දරික භාරද්වාජත් එහෙම. සුන්දරික භාරද්වාජ අරයාමි මේ හෝම පූජාවක් කළා. ඒ කිරිබත බ්‍රාහ්මණයෙකුට දෙන්න කල්පනා කරද්දී උන්වහන්සේ හිස වහගෙන ගහක් යට හිටියා. හිතුව බ්‍රාහ්මණෙක් වෙන්න ඇත කියලා. ළඟට ගියම උන්වහන්සේ සිවුර හිචින් සිවුර ඉවත් කළා. එතකොට කිව්වා ආමේ මුඩු මහණක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ජාතිය හන් දෙපා කරන දේ හොයලා වරන්න කිව්වා. කුලී මල්ලී හොයන්න දෙපා කිව්වා. හොයන්න කිව්වා ක්‍රියාව චරණම් පුච්ච මා ජාතින් පුච්ච උපන්න වංශි හොයන්න දෙපා කිව්වා. කරන වැඩේ හොයන්න කිව්වා. ඊට පස්සේ තමයි ඒකට පැහැදුනේ. පැහැදුනහම ආර කිරිබත පෝජ කරන්න හදුවා. උන්වහන්සේ ගත්තේ නැහැ. ඒ නිසා ඊට පස්සේ මේ එතකොට අපිට පේනවා උන්වහන්සේට එහෙම වුණා කියලා කිසිම හිතේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. අපිට එහෙමද? ඔන්න දැන් ඔන්න දානමාන හදාගෙන එනවා. ඔන්න අමතක වීමකින් හරි නැත්තම් ගරන්න බැරි වෙලා. නැත්තම් ගරද්දී නොදැන ගලක් ගියා. ඒ ගල තමන්ගේ බත්පතට අමුකක් හරි දීකට. ඔන්න දැන් බත් කද්දී හැපුණා. ඔන්න අර කොහොම අමතකයි දැන්. මොකද්ද මතක? ගලක් හැපුණා කියලා. එහෙම වෙන අවස්ථාවක් නැද්ද මිනිස්සුන්ට? කම්පා වෙනවා. බත්පතේ ගලක් හැපුණත් කම්පා වෙනවා. ඉතින් ඒක තමයි තියෙන ස්වභාවය. හාල් නැටයක් අමුවෙන් හැපුණත් කම්පා වෙනවා. දුනු නැත්තම් කම්පා වෙනවා. ඉතින් මේ නිසා සාමාන්‍ය මිනිස්යාගේ කම්පා වීම මේ හිතන්නට චූටි දේවල් වලට සිද්ධ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ තාදි ගුණයේ විශාල දෙයකටවත් කම්පාවක් නැහැ. කම්පාවක් නැහැ. ඒ නිසා මේ හරි එක්තරා දුර්භික්ෂ අවස්ථාවක දානමාන නැති අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේව භාග්‍යතුන් වහන්සේ මේ පොළවේ තියෙන කොටසක් තාම තියෙනවා කිව්වා. මේ දඬුවෙල් බෑ මීයක් වගේ තියෙන ප්‍රණීත රස පොළවක් මේකේ ඇසි තියෙනවා මං කරවන්නද කියලා ඇහුවා. එතන බුදුරජාන් වහන්සේ එතකොට මේ ඉන්න සතුන්ට මොකද කරන්නේ? වෙනම පෘථිවියක් මවලා මං ඒකට මේ සතු දාන්නා එපා කිව්වා. පරිසර විපර්යාසයට හොරුතු දෙන්නේ මේ සත්තු. ඒ පරිසරයෙන් වෙන පරිසරයකට එකපාරට ගියාම සත්වයට හොරුතු දෙන්නේ නැහැ. උමුතු වේ කිව්වා. එපා කිව්වා කරන්නේ. එතකොට බලන්න උන්වහන්සේට කොච්චර පැති පේනවද? උන්වහන්සේගේ අකම්පිත ගුණෙත් එක්ක තමයි මේ සෑම දෙයක්ම තියෙන්නේ. ඉතින් උන්වහන්සේගේ අකම්පිත ගුණේ සාමාන්‍ය අපට හිතාගන්න පුළුවන්කමක් නැහැ. නමුත් අපිට මේ උන්වහන්සේගේ දේශනා වලින් අපිට පේනවා දැන් ওই කාලකාරාම සූත්‍රය උන්වහන්සේ කාලකාරාමේදී උන්වහන්සේ දේශනා කරද්දී උන්වහන්සේගේ විශේෂ ගුණ පහක් කිස්මතු වුණා. මොනවද ඒ ගුණ? සර්වඥතා ඥානෙ. අවනික්ලේශී බව. උන්වහන්සේගේ සත්‍යය. ඊළඟට ශුන්‍යතා භූමිය. ඊළඟට තාදී ගුණය. මේ සියල්ල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ස්වභාවය. ඉතින් මේවා අපිට උන්වහන්සේ දේශනා නොකරන්න අපිට වෙන දැනගන්න ක්‍රමයක් නැහැ. මොකද හේතුව මේවා කාටවත් අපිට හිත හිත ප්‍රකට කරගන්න පුළුවන්ද? බෑනේ. ඒ අපිට ගෝචර වෙන්නේ නැහැ. අපිට ඒක ගෝචර වෙන්නේ නැහැ. අපිට හිත හිත ප්‍රකට කරගන්න බෑ. අපට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා ඒ අනුසාරයෙන් අපි අන්තම් මේක තෝරා බේරා ගන්නවා විතරයි. ඊට වඩා විශාල දෙයක් අපිට මේක කරන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් බලන්න හිතලා අපිට වෙන මොකක් තියෙනවද? ඇහින් දකින දේවල්. ඇහැ තුලින් කරන්නේ මොකද්ද? ඔව් දකින එකනේ. ඒක අපිට පේනවා. නේ? කනෙන් මොකද්ද අපි කරන්නේ? අහනවා. නාසයෙන් කරන්නේ ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් කරන්නේ රසය දැනගන්නවා. ශරීරයෙන් කරන්නේ පහස දැනගන්නවා. සිතින් කරන්නේ දෙවියෙක්ුණත් උච්චරයන් කරන්නේ. බ්‍රහ්මයෙක්ුණත් උච්චරයන් කරන්නේ. මාරයෙක්ුණත් උච්චරයන් කරන්නේ. මිනිසෙක්ුණත් මුචෙන්. එහෙනම් අපේ සම්පූර්ණ අධ්‍යක්ීම් ක්ෂේත්‍රය තියෙන්නේ කුමක් වටාද? ඇසකනාසී දිවකයේ මනස වටානේ තියෙන්නේ. මෙච්චරනේ තියෙන්නේ අපිට මේ විශාලට පෙවුනට. විශාලට පෙවුනට තියෙන ක්ෂේත්‍ර 6යි නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිනිස්සු මේක බැස ගන්නවලු මේක හරි ඇත්ත කියලා. මේක බැස ගන්නවලු. දැන් අපිට පේන මේ ලෝකේ සම්පූර්ණම මේ හිතන්න බැරි තරම් බොළඳයි. සාමාන්‍ය ලෝකයකට වඩා හිතන්නම බැරි තරම් බොළඳයි. එතකොට මේ සාමාන්‍ය මිනිසුන්ට තමයි තේරෙන්නේ මේක. මට මතකයි එක්තරා අවස්ථාවක ආතර් සීක්ලා කියලා ජීවිතේ ගැන හිතන්න මහන්සිගත් කෙනෙක්. එයා කියලා තිබුණා මේ තේරෙන්නේ නැහැ මට මොකද කියලා මේ මිනිස්සු බෝලයක් පස්සේ දුවන්නේ. ඇයි මේ කොටසක් බෝලයකට ගහනවා? අන්තිස් ගිහලා අල්ලනවා. මේක ලක්ෂ ගාණක් සතුටු වෙන්නේ මේ කොහොමද මේක කරන්න කියලා. ඒ කියන්නේ එතකොට අපිට පේනවා හිතන්න පුළුවන් මිනිසුන්ට මේක විහිළුවක්. හිතන්න බැරි මිනිස්සුන්ට මේක මහා දෙයක්. දැන් මට මතකයි ඒ කාලේ ওই මැච් කාලේ ඉන්දියාවේ කියලා තිබුණා ඒගොල්ලෝ තමයි රාමගේ පිරිස. කප්පික සීතා. එතකොට රාවණ එනවා, රාවණ එනවා රාමට ගහලා සීතා පැහැරගන්න දෙන්නේ. එතකොට අපිට පේන මිනිස්සුන්ගේ හිතේ රටාව කොච්චර බොළඳයිද? ලාමකයි. ලාමකයි. ඒ නිසා ඒ ලාමක බව තුළ ඒ ලෝකෙ යන්නේ. එතකොට අපිට එන්න අපිට පේන්නේ දැනුමෙන්, ගුණයෙන්, නුවණින් අවබෝධේ මෝරණ මිනිස්සුද, ඒවෙන් පිරිහෙන මිනිස්සුද? ඒ සියල්ලෙම පිරිහෙන මිනිස්සු පේන්නේ. දැනුමෙන් පිරිහෙනවා, ගුණෙන් පිරිහෙනවා, අවබෝධයෙන් පිරිහෙනවා, වැටහීමෙන් පිරිහෙනවා. ඒ විතරක් නෙමේ, රුචියනොත් පිරිහෙනවා. රුචියනොත් පිරිහෙනවා. පිරිහිච්ච මිනිසුන්ගේ ලෝකයක් තමයි අනාගතේ බිහි වෙන්නේ. ඊට වඩා දෙයක් නම් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ එබඳු ලෝකයක මිනිස්සු මේකමයි ඇත්ත, මේකම හරිදී කියනවා. සමහරු නෑවක බොරු කියනවා. තාදී ගුණෙන් යුතු බුදුරජාණන් වහන්සේ සියල්ලම ආචාරිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක ආචාරී ආද නෙමෙයි කියනවා. බෝධි මූලයේදී කියනවා. බෝධි මූලයේදී කියන මේ ලෝකයේ යන මේ ලෝක ස්වභාවයට මිනිස්සු නැඹුරුලා යන රටාව ආචාරී. ඒ නිසා මේ කිසි දෙයක් තථාගතයන් වහන්සේගේ හිතේ පිහිටන්නේ නැහැ කිව්වා. කිසි දෙයක් පිහිටන්නේ නැහැ කිව්වා. මේ දේශනාව අහලා ඉවර වෙනකොට අර 500ම රහත් වුණා. පුදුමයි නේ. වික්ෂුන් වහන්සේලා 500ම අරහත්ත්වයට පත් වුණා. 84,000ක් දෙව්බඹුන් මගපල් ලැබුවා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සම්බන්ධ කොයිතරම් පුදුම සහගත දෙයක් කීක. ඉතින් මේ ඊළඟට මේක තියෙන්නේ කොහමද? ආ දේව මනුස්සානම් චතුරාසීති පාන සහස්සානි අමත පානම් පිවිංසු අමෘත පානේ පානේ කළා කියනවා. 84,000 දෙව්බඹු. එතකොට අපිට පේනවා මේ ඒ කාලේ මිනිස්යන්ට මේ යම් කිසි කාරණයක් කිව්වහම එකපාරට යා ඒක නිකන් ඇතුළට විනිවිදගෙන යන්න කල්පනා කරන්න පුළුවන්කම තිබුණා. දැන් ඇතුළට ගිහිල්ලා ඒක විග්‍රහ කරලා බලාගන්න හිතට වැටහෙන ස්වභාවයක් ඒ කාලේ මිනිසුන්ට තිබුණා. දැන් බලන දැන් කාලේ ඒක නෑ. දැන් අපිට මේ කරුණක් තේරුම් ගන්න කොයිතරම් අමාරුද? කොයිතරම් වෙහෙසක් දරන්න ඕනේද? වෙහෙසක් දරුවත් අපි පැටලෙනවා මිසක් අපි ලෙහෙන්නේ නෑ. ඉතින් මේක අපිට තේරුම් ගත හැකි මේ ඥාන ශක්තිය කියන එකේ පරිහානිය කොච්චර බලවත් ලෝකේ තියෙනවා. ඒකනේ ලෝකේ හැමතිස්සෙම ගැඹුරු දෙයක් කතා කරන්නේ නැහැනේ. ගැඹුරු දෙයක් කතා කරොත් එක්ක පටලෝ ගන්නවා. එක්ක ගැඹුරු දෙයක් කතා කරොත් මාන්නට එනවා. ආ දැන් අපිට තමයි අවබෝධුනේ. එක්ක මාන්නට වෙලා කියන මේ ධර්මයේ ඕන්නේ නැහැ කියනවා. ඔක පොතින් දකින්න ඕනේ නැහැ කියනවා. ඔක තමාගේ කියලා මොකක් හරි කළා තමන්ව හුවා දක්වන්න මහන්සි ගන්නවා. ඒ කියන්නේ එතකොට අපිට පේනවා ගැඹුරු දෙයක් කල්පනා කරන්න යනවා කියලා යන්නේ නොගැඹුරටමයි. ඔව් ජඹුරේ කීකී ගොඩ බිමින් මේ ඉන්නවා. ඒ වගේ එකක් තමයි මේකේ අපිට පේන්නේ. ඒ කියන්නේ දැන් ජඹුරක් හොයනවා. නමුත් ගොඩ බිමේ ඉඳගෙනමයි ජඹුර කියන්නේ. ජඹුරට යන්න මිනිස්සයා අදක්ෂයි. ඒ නිසා මේකේ මේ කල්පනාවල් අපි ඒ කල්පනාක රටාවෙන්මයි මේ හැමදේම දිනු කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දැන් උන්වහන්සේ මේ දේශනාව කරගෙන යනකොට පිරිස ඔක්කොම අවබෝධ කළා. අවබෝධ කළා නිකලෙස් වෙලා. එතකොට අපිට දැන් මේ චූටි දේශනාවක් මේක තියෙන්නේ. දැන් එවෙලේ බුදුරජාණන් වහන්සේ මේක විග්‍රහ කරලා දේශනා කරන්න දෙති සමහර විට. එහෙම නැත්නම් උන්වහන්සේ මේක කියආපු දේශනාව ඒ පිරිසට අවබෝධ වෙන්නේ නැති. මොකද සමහර අවස්ථාවලදී උන්වහන්සේ දේශනාව කරන්නේ නැහැ නේ, ගාථාවක් කියන විතරනේ. එතකොට ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම අවබෝධ කරනවා අර ගාථාව. අර්ථ වශයෙන් අවබෝධ කරනවා. ඉතින් ඒ නිසා මේ අවබෝධ කරනවා කියන එක හරි පුදුම එකක්. පුදුම එකක්. දැන් එක්තරා අවස්ථාවක තියෙනවා අර මාළුන්ගේ පුත්ත. බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්‍රය කියන මාළුන්ගේ පුත්‍ර ඔබ දැක්කොත් දැක්ක. රසුණුත් ඇසුවා, ආග්‍රහණය කළොත් ආග්‍රහණය කළා. රසවින්දුත් රසවින්දා, පහස ලැබුණත් ලැබුණා, හිතුණත් හිතුණා. එතකොට ඔබ එතන නැහැ කිව්වා. ඔබ එතන නැත්තම් වෙන තැනකත් නැහැ කිව්වා. ඔබ එතනත් නැත්තම් වෙන තැනකත් නැත්තම් මෙලොවත් නැහැ කිව්වා. පරලොවත් නැහැ කිව්වා. ඔබ නිදහස් කිව්වා. ඉතින් ගෝ ස්වාමීනි මට වැටුණා. කොහොම වැටුණේ කියලා මාසන්ත පිංගාතාවලින් විස්තර කරනවා. අපි ඒක අහනවා. අහලා ඒක වටහා ගන්න නැදුවත් පටලව ගන්නවා. වටහාගෙන අපි හිතන වටහා ගත්තා කියලා. බැලුවම තියෙන්නේ පටලැවිලා. ඉතින් අපිට හොඳට පේනවා ඒ යන රටාව දැන් ලෝකයන් රටාව කියලා බැලුවාම. ඒ නිසා අපි ඒකයි මුලින්ම කළ යුත්තේ අපි හිත පහදවා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ගැනම සිත පහදවා ගනිමු. අපිට මේ බුදුරජාණන් වහන්සේගේ පස්සයුරකින් විග්‍රහ වෙන ගුණ සර්වඥ භූමිය, ඛීනාසව භූමිය, සත්‍ය භූමිය, ශූන්‍යතා භූමිය, තාදී භූමිය යන උතුම් ගුණයන්ගින් සමන්විත ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා.